මම මේක වීදීන් මේවා වඩන්න ඕනේ කියන සිත පහළ වෙනවත් එකම. එතකොට එතෙන්දී මේක පිළිහිටන්න නැතුව මේක මේ විදිහට වෑයම් කරන්න නැතුව මට කොතරද ඉන්න ඕනේ කියලා කි පොයින්ට් එක මට තාම අහුවෙලා නැහැ. ඒක කොයි ආකාරයෙන් සමාද එතෙන්ද යන්නේ? මේ වැදගත් ප්‍රශ්නයක් ඒක. වර්තමාන සමාජයේ ගත්තාම ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ වීර්ය වැඩි කරනවා. කොමරි මේක ඉවර කරන්න ඕනේ. මේ භවයේ කොමරි මේක නිමා කරන්න ඕනේ කියලා මේ වීර්ය වැඩි කරනවා. ඒ වීර්ය වැඩි කිරීම තුළින් විශාල වෑයමක් දරනවා. පීඩනයක්, කම්පනයක්, රාත්‍රිසේ කල්පනා කරනවා නිදි මරාගෙන. බලනකොට මේ වීර්ය වැඩි වෙච්ච නිසාමත් මේ මානසිකත්වයේ ටිකක් කැළඹිලා අවිවේක වෙලා දැන් අපිට තේරෙන මේ වීර්ය හඩුවෙන් තිනකොට මෙච්චර කම්පනයක් තිබුණේ නැහැ. දැන් මේ වීර්ය වැඩි, දැන් නිදි මරණ ප්‍රමාණය වැඩි, හැරලා ඉන්න ප්‍රමාණය වැඩි, වඩන කාලයත් වැඩි. හැබැයි අරකට වඩා තේට්ටුවත් වැඩි. මොකද්ද ප්‍රශ්නේ කියලා බලවම මේ මාර්ගය ඇත්තටම කෙටියෙන් සරලව කියනවා නම් වඩන එකක් නෙමෙයි. වැඩෙන බව දැනගෙන වඩන එකක්. ඒක ඇත්තටම මේ ක්‍රියාකාරීත්වයේ තුල තියෙන එකක් නෙමෙයි. ක්‍රියාකාරීත්වය තුල නැහැ කියන එක දැනගැනීමේ ක්‍රියාකාරීත්වය තුල ක්‍රියාත්මක වෙන එකක්. පැහැදිලිද දන්නේ? පැහැදිලුනාද? දැන් යමක් කරනවා. මොකද්ද කරන්නේ කියවාම මේ දිය ඇල්ලකින් වතුර ගලනවා. ඒ ගලන වතුර එක තැනකට ගොඩ කරලා පොඩි බැම්මක් වාගේ අදලා පස් වලින් අදලා එතන පුරවලා එතනින් බාල්දියෙන් අරන් පල්ලට විසි කරනවා. දිය ඇල්ලෙන් වතුර එනවා. ඒක එකතු කරනවා. ඒක බාල්දියෙන් අරන් විසි කරනවා. අපි කියනවා පල්ලයට අර වැව පිරෙන්නේ. මමනේ ඔක්කොම වතුර යවන්නේ. හැබැයිට කොහොමද? බාල්දියෙන් ඔක්කොම විසි කරන්නේ පල්ලයට වතුර. පස්සේ කාලය විසි කරලා විසි කරලා විසි කරලා ඒ මනුස්සයාට තේරෙනවා මේක දැන් අවුරුදු ගාණක් මේ එකතු වෙන වතුර විසි කරලා කකුලුත් බැරි ගෑයිලා අතුත් බැරි ගෑයිලා ජීවිතෙත් එක ඉවරයි. ඕනේ නැහැ මේක කරන්න. බැම්මත් ඕනේ නැහැ වතුර එකතු කරන්න තියෙන බාල්දිය තිසි කර. අර බැම්මට පයින් එකක් දුන්න ඒකත් කරන්න දැන් වතුර යනවා. දැනුත් මිනිස්සු කියනවා බලන්න කා මේ ගිය සතියේ වැව් පිළි නැයි අර මනුස්සයා වතුර එවනවානේ. දැන් ඇත්තට වතුර එවන්නේ නැහැ. හැබැයි මිනිස්සු තානින්න තාම වතුර එවනවා අයයි වැව පිරිනවනේ. ඒතර කලින් වතුර විසි කළා, රෙකතු කරලා විසි කළා, වැව පිරුණා. දැන් මුකුත් කලේ නැහැ. අර වතුර වලට ඒක පාඩ යන්න ඇරියා. එතකොටත් වැව පිරෙනවා. එහෙනම් කලින් වෑයමෙන් වැව පිරුණා, දැන් වෑයමක් නැතුව වැව පිරුණා. මොකද්ද මේ උපමාව තුලින් අදහස් කරන්නේ කියලා බැලුවාම වඩන කොටත් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකම තමයිලු වැඩෙන කොටත් සිද්ධ වෙන්නේ. හැබැයි වඩන දේ තුල පුද්ගලෙක් ඉන්නවා, වැඩෙන දේ තුල පුද්ගලයා නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තමයි වඩනවට වඩා වැඩෙන එක වඩනවනේ. එයා ගොඩක් ශ්‍රේෂ්ඨයි. එන්නකොට ආයි ප්‍රශ්නයක් ආව මේ ආයි මර වැඩෙන එක ආයි වඩන කෙනෙක් ආවේ කොහොමද කියලා. ඒ වඩන කෙනා 100 එක පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි. වැඩෙන බව දැනගෙන ඉන්නේ 100. ඒ 100න් තමයි අරක නඩත්තු වෙන්නේ. හැබැයි අතන වඩනකොට එයා 100 වැඩුවේ නැහැ. එයා මේ කමටාන වඩන්න ඕනේ, මේ ඉරියව්ව ඉන්න ඕනේ, මේක මේ විදිහට තියෙන්න ඕනේ. නාස්තුඩෙන් එල්ලෙන්න බෑ. අර රූපේ තුල අර කින සංකල්පේ මේ සිත අයින් වෙන්න බෑ කියලා එකක් අල්ලන්නේ කියන්නේ. එතන එයාට 100න් වඩන්න ඕනේ කියනකට වඩා කමටාන හරියට මේ අරමුණේ වඩන්න ඕනේ කියලා නැතිබුනේ. ඒකෝද 100ට වඩා අර කින ප්‍රශ්නේ ලොකුවට තිබිලා තියෙන්නේ. එතන පුද්ගලෙක් ඉන්නවා. එතන සත්වයෙක් ඉන්නවා. ඒ නිසා වැඩුන්නේ වෑයමක් නැති පීඨීමක්, පීඨීමක් නැති වෑයමක්. මේක අපේ ප්‍රායෝගිකව අපේ තපස් ජීවිතේට කොහොමද මේක අපි ක්‍රියාත්මක කරවන්නේ කියලා බැලුවාම තාපසයා 80න් ඉන්නේ කොයි වෙලාවේද? මගේ ගෝලෙකින් මම ආපු ප්‍රශ්නයක් මේක ඒ කාලේ. එයාම ස්වාමීන් වහන්සේ මේ 100න් ඉන්නකොට මේ නිතරම අමතක වෙනවානේ. සිත කොයිට කොට හරි දුවනකොට මේ 100 කැඩෙනවා. ප්‍රශ්න දැන් මම මොනවද දුන්න කමටාන? සතිය තිස්සේ වහන්සේ මට වඩන්න දුන්නේ 100න් ඉන්න කියලානේ. ඉතියාද බෑනේ ස්වාමිනේ මේ කොමරේ 100 යනවා. යන්න වෙනවා. එක එකව කල්පනා වෙනකොට කමටාන හරි. දැන් ඒක වඩන්න එපා. 80න් ඉන්න කොයි වෙලේද කියලා හරියට කල්පනා කරලා මට මාක් කරලා දෙන්න වෙලාවල් ටික 80න් ඉන්න එක. පවුගෙන් දැල්කන ස්වාමිනේ 80න් ඉන්න වෙලාව හොයන්න බෑනේ. ඒ කියන්නේ 100න් ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ 100 වඩනකොට 80 එනවලු. 80 100 බලන්න ඉන්නකොට මේ 80 කියලා නිර්මාණය වෙන්නේ නැහැ. 100 කැඩෙන්නේ නැහැ. එතකොට තමයි අමගෙන් ප්‍රශ්නේ කරේ ස්වාමීන් වහන්සේ මෙච්චර සරල ක්‍රමයි මට කිව්වේ නැත්තේ. මේක කියන්න නම් අරක වඩලා ඉන්න ඕනේ. අරක වඩලා ඉන්න ඕනේ. වතුර වල වටිනාකම දැනෙන්න නම් එයාට මාංශීසල ඇති කරන්න ඕනේ. පිපාසය ඇති කරන්න ඕනේ. එතකොටලු යට වතුර වල මේ අර වටිනාකම වැඩිපුර දැනෙන්නේ. බුදුවරුනේ පස්මා බැලුම් බලනවානේ බුදුවරු පස්මා බැලුම් බලන කොයි කාලෙද මේ කාලේදී දීපේ දේශේ කුලේ මව සෙට් වෙලා තින්නේ දැන් අම්මා සූදානම් තාත්තා සූදානම් දැන් පුළුවන් ඒතර ආරාධනාව දෙනවා මේ බෝධිසත්වයන්ට එන්න කියලා මේ පස්මා බැලුම් වල දැන් ඇත්තටම බලන්නේ මොනවද දන්නවද මිනිසුන්ට දුක වැඩි ප්‍රශ්න වැඩි කරදර වැඩි සසරෙන් එතර වෙන්න අවශ්‍යතාව වැඩි දැන් මේ මිනිසුන්ට මේක කියලා දෙන්න කෙනෙක් නැ මේක තමයි පස්මා බැලුම් වල තියෙන යථාර්ථය සප වැඩි කිසිම දුකක් නැහැ සසරෙන් විතරෙන් අවශ්‍යතාවයක් නැහැ මිනිසුන්ට විමුක්තිය අවශ්‍ය නැහැ පස්මා බැලුම් සම්පූර්ණ නැහැ බුදුර පාල නැයි පාලලා මේක කියන්න කෙනෙක් නැහැ ආන්න කෙනෙක් නැහැ මිනිසුන්ට දුක වැඩි වෙන්න ඕනේ ප්‍රශ්න වැඩි වෙන්න ඕනේ නිවීමේ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ ඒ මාර්ගය කොහෙන්වත් ඇයෙන්නේ නැති වෙන්න ඕනේ එතකොටලු බෝධිසත්වයා වටිනාකම් වැඩි එතකොට තමයි කියන පස්මා බැලුම් හරි දැන් එන්න ඕනේ වැඩලා දුක දුකට හේතුව කිනකොට මිනිස්සු සාදු කියලා නිවන් දකිනවා. එහෙනම් අපි මේ මාර්ගය වඩනකොට වඩනවා වැඩෙනවා කියන සංකල්පය තුළ තියෙන්නේ එකම ක්‍රියාකාරීත්වය. දැන් සීයෙන් ඉන්නවා. උදේ ඉඳලා අපි ගමු පැයක්. පැය 24න් පැයක් ගත්තා. පැයක් සීයෙන් ඉන්නවා. සීයෙන් හිටියනේ. දැන් මෙතන පුද්ගලෙක් ඉන්නවා. ඇයි සියෙන් ඉන්නවා කියන ක්‍රියාවලිය කළා. හැබැයි ලොකුවට කර්මයක් ඇදිලා නැහැ. පුද්ගලයේ සිටියට එයා දැන් දස කුසල් කළාද? ඒ පුද්ගලයා ලෝභ දේශ මොහ වැඩුවද? රාගික දේවල් කල්පනා කළාද? වෛරය පරිමා ගන්න උපක්‍රමයක් සංවිධානය කළාද? දැන් මොකවත් කරලා නැහැ. කිසිම කෙලෙසයක් නැහැ. මොකද මේ මනුස්සයාගේ තන දෝෂය අර මිනිස්සේ කවාගේ හිටගෙන මේක මෙනෙහි කළා. සත්‍ය පුද්ගලෙක් නෑ එහෙම කෙනෙක් ඉඳගෙන මේක කළා ඇච්චරනේ දැන් මේකට අනන්තරි පාප කර්මයක් කළාද අර අකුසල් එකක්වත් වෙලා නැත්තම් මේක ප්‍රශ්නයක් නෑනේ එහෙනම් ඉස්සෙල්ලාම අපි මොකද්ද කරන්නේ මේක වඩන්න කියලා කියනවා වඩලා වඩලා වඩලා යට තේන්න සම්මේ වඩන එකත් විඩාවක් ආ එහෙනම් වඩන්න එපා වැඩෙන්න අරින්න ඒක කොහොමද දැනගන්නේ ඒක 100ෙන් දැනගන්න වැඩෙන්න හැරලා දැනගන්න එක තුලත් අරකම නෙවෙන්නේ දැන් වාඩි වෙලා 100ෙන් ඉන්නවා වාඩි වෙලා ඉන්නකොට 100 පවතිනවා. ඒ පවතින එක දැනගෙන ඉන්නවා. දැන් 100 පවත්වන්නේ නැහැ. 100 පැවතෙනවා බලා ගන්න. 100 පවත්වන්නේ නැහැ. 100 පැවතෙනවා. දෙකම 100නේ. එක මෙරියවෙන් ඉන්නේ. එයාමනේ වඩන්නේ. වෙන කෙනෙක් නෙමෙයිනේ. එතකොට 100 පවත්නවා කියන එක තැන 100 පැවතෙනවා කියන තැනට ආවම 100 සමාන වුණා. පුද්ගලයා අයින් වුණා. මේක උවමනාවෙන් කළා. මේක උවමනාවෙන් තොරව ඉබේ වෙන්න හරිනවා. එහෙම එකක් වෙනවා කියලා විතරක් දැනගන්නවා. මෙන්න මේ අවබෝධයට හවට පස්සේ තමයි අර උවමනාවෙන් කරන විඩාවෙන් නිදහස් වෙන්නේ. එතකම් මේ විඩාවෙන් නිදහස් වෙන්න බෑ. අපි කොච්චර වෑයම් කෙරුවත් වෑයම තුල පැවැත්මක් ඇදෙනවා. හරි වෑයම් කරන්නේ නැහැ මම පුළුවන් තරම් මේකේ පීචලා ඉන්නවා කියලා පීචලා හිටියාමත් පැවැත්මක් ඇදෙනවා. ඇයි පීචලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? එයා කාමසුකල්ලි කාණු වෙනවා කියන එක. එයා සැප විඳිනවා කියන එක. පීචනවා කියලා කියන්නේ විඳිනවා කියන එක. වෑයම් කරනවා කියන්නේ විඳවනවා කියන එක. එතකොට මේ ලෝකේ විඳින කට්ටියත් ඉපදෙනවා, විඳවන කට්ටියත් ඉපදෙනවා. කාමසුකල්ලි කාණු යෝගාන්තේ ඉන්න කට්ටියත් ඉපදෙනවා. අත්තකිල මතාණ යෝගේ ඉන්න කට්ටියත් ඉපදෙනවා. සැප කියන්නේ දුක කියන්නේ අන්ත දෙකක උත්පත්තියක් මිස නිරෝධ සමාපත්තියක් නොව සැපේනොත් මිනිසිපදෙනවා දුකේනොත් ඉපදෙනවා එහෙනම් අපි මේ කමඨාන වඩනකොට නිතරම භාවනා යෝගියා 100න් ඉන්න ඕනේ කොතනද වැඩෙන බව දැනගන්න තමයි අදක්ෂ වෙන්න ඕනේ වඩන බව දැනගන්න නෙමෙයි කුමක් වඩනවද ඒක තුල විඩාවක් ඇති වෙනවා කුමක් වැඩෙනවද ඒක තුල විඩාවක් ඇති වෙන්නේ නැහැ ඇයි ඒක එයා කරන්නේ දැන් අපි උෂ්ම ගන්නවා දීර්ඝ හුස්මක් ගන්නවා. දීර්ඝ හුස්මක් යවනවා. විඩාවක් දැනෙනවද නැද්ද? කන්ද නැගලා උඩට ආවම දීර්ඝ හුස්ම ගන්නවා. හරි අති. දැන් මේ දීර්ඝ හුස්ම ගන්නකොට මුළු හැඟටම සනීපයි. ඇයි අර හුස්ම ගන්නකොට හැඟට තියෙන තේජු ගතිය ඔක්කොම අඩු වෙලා මාංශය අඩු වෙලා සනීපයි. දැන් කලින් දීර්ඝ හුස්ම අපට විඩාවක් නේ. ඒ දීර්ඝ හුස්ම ගන්නෝනේ දීර්ඝ හුස්ම අරින්නෝනේ දැන් මාන මාංශය තේට්ටුවක්. අපි අපහසුයෙන් කළේ දැන් දීර්ඝ හුස්ම ඉබේ වෙන්නේ. සනීපයක් දැනෙනවා. එහෙනම් හැම ක්‍රියාවක්ම ඉබේ වෙනවා නම් සනීපයි. හැම ක්‍රියාවක්ම වමනාවෙන් කරනවා නම් ඒක දුකයි. දැන් අපිට නාන්න අවශ්‍ය වෙනවා. වතුර අදින්න ඕනේ, සබන් ගන්න ඕනේ, ඔළුවට සබන් දාන්න ඕනේ, තෙමන්න ඕනේ, නාන්න ඕනේ, නැවත ආයි අතුල්ලන්න ඕනේ. ඕම එකක් තියෙනවනේ. මනුස්සය කැවිදින ගමන් එකපාරට වැස්ස වයින්නෝ. ඒ මනුස්සයා සබන් වයින්නෝද? ඒ මනුස්සයා ඇඟ අතුල්ලනවද? මොකවත් නැහැ. ගෙදරට ගියන් කටනේ බලා නාගිනම ඇවිල්ලා නේද පියදා ගන්න. පියදමගේ මනුස්සයා නාලා ඉවරයි. ඒක කිසිම මාන්සියක් නැහැ. හැබැයි මනුස්සයා නැවෙන්නේ නැහැ කියලා කියන්න බෑ. සම්පූර්ණයෙන්ම තෙමිලා නාලමයි. හැබැයි එයා නැවෙන්නේ නැහැ. නැහැ වුණා. මෙන්න මේ වගේ එකක් තමයි වෙන්නේ. ඒ ඉබේ වෙන්නේ. මේ ලෝකේ කවුරුත් අසියෙන් නැහැ. ඒක කිව්වම මිනිසිනා වෙනවා. ඇත්ත ඒක තමයි. ඒක දන්නවා. තපස්සුර හැමෝම දන්නවා ඒ කතන්දරේ. මේ ලෝකේ ඉපදිච්ච හැම සත්‍යයක්ම සියෙන් ඉන්නවා. සියෙන් ඉන්න බව දන්නේ. ඒ නිසා අසිය කියලා එකට නමක් තිබ්බා. අසිය දුරු කරන්න හදනවා. හැබැයි පැය 24 මම සියෙන් ඉන්නේ කියන එක දැනගත්තාම කො 80ක්. එහෙනම් ඉපදිච්ච සෑම බෝධිසත්වෙක්ම සියෙන් තමයි ඉන්නේ පිරිනිවන් පානකම්. එයා සියෙන් ඉන්න බව දන්නේ අමතක නර අමතක වෙච්ච කාලය 80 කියලා වෙනම නිර්වචනයක නෑ. ඒ 80 දුරු කරන්න චිත්තානුපස්සනාව කියලා එකක් වඩනවා. සම්මා සතිය කියලා එකක් පුරුදු කරනවා. ඇත්තටම සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද කියලා වුවම ඒක මහා සංකීර්ණ ප්‍රශ්නයක්. සම්මා සතිය තථාගතයන් වහන්සේ තරම් කවුරු දේශනා කරලත් නැහැ. ඇයි? ඒක සාමාන්‍යයෙන් දේශනා කරන්න බෑ ලෝක මිනිසුන්ට. ඒක තේරෙන්නේ නැහැ. ඒක ගවේෂණය කරලා බලනකොට මේ විශ්ව තරලේ මේ මන් දාකින් ඔක්කොම පව කරගෙන යනවා සිතේලයි. ඇයි? ඒක එක්තරා සංකීර්ණ ප්‍රශ්නයක්. සම්මා සතිය කියලා අපි කියන්නේ ඇත්තටම මොකද්ද කියලා බැලුවාම සම්මා සතිය කියන්නේම අවිද්‍යාවට. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. අවිද්‍යාව සම්මා සතියද? මේ ධර්මය කලින් ආලා නැනේ. ආලා නැති වුණාට ඒක තමයි ඇත්ත. දැන් කෙනෙක් 100න් ඉන්නවා හොඳට ආගන්නවා. තාපසෙක් ඉන්න හොඳට 100න් ඉන්නවා. දැන් යාට සම්මා සතිය උගන්වන්න පුළුවන්ද බැරිද? බෑ. 100න් ඉන්න මනුස්සයා 100න් ඉන්නවා කියලා කියන්නේ ඒ සතියේ තමයි ඉන්නේ. ඒක තවත් සතියක් කොහොමද උගන්වන්නේ? එහෙමනම් කැලෙන්ඩරෙන් පෙන්නන්න ඕනේ සති හතරක් තියෙනවා. එක සතියක් තියෙන ඉතුරු තුන මේක වඩන්න කියලා කිව්වම දැන් යාට අලුත් එකක් තියෙනවා. මේක කැලෙන්ඩරේ තියෙන සති නෙමෙයි මේ උගන්වන්නේ. 100. පැය 24ෙම 100න් ඉන්න මනුස්සයර කොහොමද අපි තවත් 100ක් උගන්වන්නේ? එතකොට 100 උගන්වන්නේ කාටද? 100 නැති මනුස්සයාට. එහෙනම් අවිද්‍යාවටනේ 100 අවශ්‍ය වෙන්නේ. අවිද්‍යාවට විතරනේ 100 අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් කවුද මේ 100 වඩන කෙනා? අවිද්‍යාව ඉන්න කෙනා. එහෙනම් 100 තුලින් වැඩෙන්නේ මොනවාද? අවිද්‍යාව දැනගන්න එක. එතකොට අපි පුහුණුව දීලා තියෙන කාටද? අවිද්‍යාවට. විද්‍යාවට නෙමෙයි. විද්‍යාව මෙතන ළඟින්වත් දීලා නැහැ. විද්‍යාවට මේ ලෝකේ කමටහන් නැහැ. ඒකනේ රාතන් වහන්සේලාට බණක් නැහැ, කමටහනුත් නැහැ. එහෙනම් අපි මේ විද්‍යාව බලන්නයි මේ 100 කියලා එකක් වඩන්නේ. සම්මා සතිය සම්පූර්ණයෙන්ම දේශනා කරලා තින්නේ අවිද්‍යාව පමණක් සීමා කරලා. විද්‍යාව කියන්නේම 100 නම් සතිය නම් ඒකට මොකටද මේ කමටහන? සතිය සතියෙන් බලනවා කියලා කිව්වම මේක වීලුවක් වගේ නෙමෙයිද? කෑම කෑමෙන් කන්න කියලා කියනවා. මිනිසන් ඒ මොන කෑමක්ද කියලා. බඩගින්නට කෑම කන. එතකොට ඒක ගැලපෙනවා. එහෙනම් මේ ලෝකේ ගොඩාක් ධර්මතාවයන් තියෙනවා. අපට වැඩෙන්නේ නැහැ. ඒ කමඨං අපට පුරුදු කරන්න බෑ. මොකද හේතුව කිව්වම කමඨාන වැටහිලා නැහැ. ප්‍රඥාවේ ප්‍රශ්නයක්. අවබෝධයේ ප්‍රශ්නයක්. පාරමිතාවල ගැටළු පෙර සංසාරේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල සම්මා සතිය කියලා කියන ධර්මතාවය සම්පූර්ණයෙන් අවිද්‍යාවට දේශනා කරපු එකක්. අවිද්‍යාව තිබුණොත් විතරයි අරක වටින්නේ සම්මා සතිය. අවිද්‍යාව හඳුනා ගන්න, අවිද්‍යාව දකින්න, අවිද්‍යාව අපිට මේ නිරෝධ කරන්න, අපි තුල පවතින විද්‍යාවේ ඊනතාවය, ඒ අඩුපාඩු නිවැරදි කරන්නයි සම්මා සතිය දේශනා කරලා තින්නේ. සම්මා සතිය ප්‍රයෝජනෙ තින්නේ ඒ සීය එහෙම නැත්නම් සතිය ප්‍රයෝජනේ තින්නේ අවිද්‍යාවට පමණයි. අර බීමට පමණයි කියන වාගේ අවිද්‍යාවට පමණක් සීමා වෙච්ච ධර්මතාවයක් තමයි සතිය. ඉපදිච්ච දවසේ ඉඳලා හැම බෝධිසත්වෙක්ම තුන්තරා බෝධියකින් පිරිනිවන් පානවා. හැම බෝධිසත්වෙක්ම පිරිනිවන් පානකම 100න් ඉන්නවා. ගොඩාක් කට්ටියට දන්නේ නැ අපි 100න් ඉන්න බව. අමතක වෙනවා. ඒ අමතක වෙන එකට නමක් කිව්වා. අවිද්‍යාව 80ය. ඒ 80ය 100න් දැක්කාම දැන් දැනගෙන 80න් ඉන්නවනේ ඒක මොකද්ද? ඒකත් 100නේ. අන්න අර අමතක වෙන එක. නොදැනුවත්ව තියෙන එක දැනගෙන තියෙන්න අරිනවා. අමතක වෙච්ච එක දැනගෙන පවතින්න අරිනවා. මේක තමයි කමඨානේ නිවැරදි කරන්න තියෙන්නේ. මේ පුංචි කාරණාව හරියට තේරුම් ගත්තොත් එයා තරම් මේ ලෝකෙ නිවෙන කෙනෙක් නෑ. ඇයි? ඒක දැනගන්න අර විඩාව අර වෑයම එහෙම නැත්නම් අපි තුල තියෙන පටිජය ක්‍රමානුකූලව නිරෝධ වෙලා තැම්පත් අර කොහොමද කිව්වොත් නෙළුම් කොළේ උඩ වතුර බිඳුවක් තිනවා. දැන් නෙළුම් කොළේ වතුර උස්සන්නේ නැද නෑ. එයා පීතලා ඉන්නා වතුරේ නෙළුම් වතුර එතෙමෙට යනවා. ඒ ඇඹරනකොට එතෙමෙට. එයා උස්සගෙන දඟලන්නේ යට මාංශයක් නෑ. ඒ වගේ වෙනවා. දැන් කොහමද වතුර බෝතලයක වතුර පුරලා අතේ තියානිනා. දැන් මේක කරදරයි. උස්සගෙන ඉන්න පායි. වඩන කෙනා හැමදාම ඉන්නේ අර වතුර බෝතලේ අතේ තියානිනා වාගේ. වැඩෙන කෙනා ඉන්නේ අර නෙළුම් කොළේ උඩ වතුර පාරයි. එයා වඩන්නේ. වැඩෙන බව දැනගෙන ඉන්නවා. 100 පුරුදු කරන්නේ නැහැ. පැය 24ම 100 තියෙන බව එයා දන්නවා. ඒ නිසා ඒ පවතින 100 හඳුනාගෙන ඉන්නවා. ඒ නිසා 80ක් නිර්මාණය වෙන්නේ නැහැ. මේක අරියට පුරුදු පුහුණු කරා නම් නිර්මාණය වෙනවා.